නැවතත් රාත්‍රී වන විට ඔවුන් මෙම ස්ථානයට පැමිණ ප්‍රධාන මාර්ගමනේ සම්පූර්ණයෙන්ම අවහිර කරමින් කටයුතු කළා. එහිදී පොලිසියට සිදු වුණා ප්‍රධාන මාර්ගයේ ගමන් කරනා වාහන වෙනත් විකල්ප මාර්ග හරහා යොමු කරවීමට. කෙසේ නමුත් මේ වන විට එම පිරිස විසිර ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී කාලයේ විශේෂ කාර්ය බලකායත් මෙම ස්ථානයට කැඳවනු ලැබුවා. මේ වන විට එම පිරිස විසිර ගොස් තිබෙනවා. නමුත් පොලිස් නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා තිබෙනවා. කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. නමුත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට තුවාල ලබා හවත්තරෝහලේ ප්‍රතිකාර ලබා ගන්නවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලබනවා.